ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්න අවසරයි. ආනන්ද සිනිවරත්න මහත්මාගේ දේහිනි නෝනගේ නිවසේහි ඊටාම වැඩගත් කෘතවේදී පින්කමක් සිදු කරලා නිමාවටපත් එක් අවස්ථාව මහා සංඝරත්න වේලුවෙන් අටපිරිකර සහිත සංඝගත දක්ෂිනාවක් පවත්වපු අවස්ථාව. මේට මාස 3කට කලින් මිය ගිය ආදරණීය මෑණියන් ඒ විජේසිංහ මාතාව පලිගු මැණිකේ විජේසිංහ මාතාව සිහිපත් කරලා ඉතින් එතුමිය වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුයකමයි මේ ඇත්තන් මේ සිද්ධ කරන්නේ. ඉතින් ආනන්ද මහත්තයට තමන්ගේ මෑණියන් ගැන උගාක් කරුණු සිහිපත් කරගන්නට පුළුවන්. ඉතින් මෙවැනි පින්කමක් කරන අවස්ථාවකදී ධර්මයේ සඳහන් වන්නේ මියගිය කෙනෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරද්දී එමියගේ කෙනාගේ ළඟ තිමිච්ච යහපත් ගතිගුණ හොඳට සිහිපත් කරගන්නේ කියලා. ඉතින් ආනන්ද මහත්මයාට තමන්ගේ ආදරණීය මෑණියන් ගැන හොඳට සිහිපත් කරන්න පුළුවන්. ඉතින් බොහොම දීර්ඝ කාලයක් තමන්ගේ ආදරණීය දරුවන් පෝෂණය කරලා මේ තත්ත්වයටපත් කරන්න එතුමිය ලොකු පරිත්‍යාගයක් කළා. ඉතින් ඒ ගුණ සිහිපත් කරලා තමයි අපි මේ දානමය පින්කම සිදු කරන්නේ. ඒ වගේම පින්තුනේ සංඝ සතු කොට දානයක් පූජා කරනකොට මහා සංඝ රත්නයේ ගුණත් අපි සිහිපත් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය වසර 2500කට අධික කාලයක් යුගයෙන් යුගය මහත් වූ පරිත්‍යාගයෙන් රැකගෙන ආවේ ඒ සිල්වත් ගුණවත් ජීවිත ගත කරමින් මහා සංඝ රත්නය. මහා සංඝ රත්නය කියලා කියන්නේ තමන්ගේ සන්තකව ගිහි ගෙදර තියෙන සියලුම සම්පත් අත්හැරලා පැවිදි බව සඳහා සමස්ත ජීවිතෙම කැප කරපු පිරිසක්. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න ඔබට එක දවසක් සම්පූර්ණයෙන්ම විහාරස්ථානයක වැඩ කටයුතු කරන්න කැප කරන්න පුළුවන්ද කියලා. ඔබේ දරුවෙක් දවසක් උදේ ඉඳන් රැ වෙනකම්ම සම්පූර්ණම දවසට කැප කරන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඒක අමාරු දෙයක්. ඉතින් එවැනි ලෝකෙක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නේ පැවිදිච්ච දවස් ඉඳලම උන්වහන්සේ ගන්න හැම හුස්ම රැල්ලක් පාසාම මේ ශාසනය ජීවත් කරවන්න තමයි කැප කරන්නේ. ඉතින් එවැනි ස්වාමීන් වහන්සේලා අතීතයේ පටන් වැඩ සිටියා. එනිසා තමයි මේ සම්බුද්ධ ශාසනයක් අපට ලැබුණේ. විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ පිරිනවන පාලා වසර 230 ගණන් ගියාට පස්සේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට බුදුදහම රැගෙන ගියා. එතන පටන් බුද්ධ වර්ෂ 440 දක්වා, ඒ කියන්නේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා වසර 200 ගණන් යනකම්ම ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම ත්‍රිපිටකයේ කටපාඩම් කරගෙන ආවා. බලගම්බා රාජ්‍ය සමය වගේ කාලවලදී ඉතාම දුෂ්කර කාල පරිච්ඡේද පසු කරලා මේ ශාසනය රැකගෙන ඇවිල්ලා විශේෂයෙන්ම වළගම්බ රජතුමාගේ කාලයේදී මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා මාතලේ අලු විහාරයේදී. ඉතින් ඒ රැකගත්තු ආරක්ෂා කරපු ධර්මය තමයි නිර්මල තේරවාදී මුළුබුදු සමය විදියට මුළු ලෝකෙම අද තියෙන්නේ. ඒ නිසාම තමයි ලෝක මට්ටමේදී බෞද්ධයන් ගැන කතා කරද්දී ශ්‍රී ලංකාවට බුදුදහම ගැන ඉහළම තැනක් ලැබෙනවා. ඔබ දන්නවා වෙසක් ඩේ කියලා කියනවා. වෙසක් උත්සවය සමරන ලෝකෙම වෙසක් ඩේ කියලා කියන්නේ. වෙසක් කියන පදය කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? සිංහල භාෂාවෙන්. සිංහල භාෂාවෙන් ලෝක ශබ්දකෝෂ වලට විශ්වකෝෂ වලට කියපු වචනය වෙසක් කියන පදය. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් නිර්මාණය කරපු බෞද්ධ කොටිය තමයි මුළු ලෝකෙම කිසිඳු ભેදයක් නැතුව සියලුම බෞද්ධ සම්ප්‍රදායන් විසින් බෞද්ධ සංකේතය ලෙස ලෝකෙම භාවිතා කරන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණයක් වෙච්ච බෞද්ධ කොටිය. ඉතින් මෙන්න මේ කරුණ වලින් අපිට පැහැදිලි වෙන දෙයක් තමයි බුදුදහම ගැන කතා කරද්දී එහි කේන්ද්‍රස්ථානයේ විදියට ලංකාවට මූලික තැනක් හිමි වෙනවා. ඒ தත්ත්වය රැකගන්නට ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා ලොකු කැපවීමක් කළා. ස්වාමින් වහන්සේලා විතරක් නෙවෙයි අපේ රටේ හිටිය රජවරු කරන්න පුළුවන් උපරිම කැපවීම ශාසන වෙනුවෙන් කළා. වෙහෙර විහාරස්ථාන ඉදි කළා, ගල්ලෙන් පූජා කළා, වැව් පූජා කළා, කුඹුරු පූජා කළා, ඉඩම් පූජා කළා, මුළු ලංකාවම තුන්වරක් මේ ශාසන වෙනුවෙන් පූජා කළා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලාංකේය මව්වරු විශේෂ කාරණයක් සිදු කළා. ඒ අම්මලට තාත්තට ලැබෙන හොඳම දරුවන්ගෙන් එක දරුවෙක් මේ ශාසනෙ පූජා කළා. තමන්ට ලැබෙන දරුවන්ගෙන් පින්වත්ම, ලස්සනම, බුද්ධිමත්ම දරුවා ඉතාම නිර්ලෝභීව මේ ශාසනෙ පූජා කළා. සමහර විට එක දරුවා ඉන්නේ ඒ එකම පුතත් ශාසනෙට පූජා කළා. අන්න එහෙම ජීවත් කරවපු ශාසනයක් තමයි අද අපට මේ ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මෙවැනි දානමය පින්කමක් කරනකොට ඒ අතීතයේ පටන් සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලගේ පටන් වැඩ සිටියේ ඒ ස්වාමීන් වහන්සේලා ගැන අපි කල්පනා කරන්න ඕන. උන්වහන්සේලාගේ ගුණයන්ට තමයි අපි මේ පූජා කරන්නේ කියලා. ඉතින් අපි දන්නම නිවසට දානයක් පූජා කරනකොට ඒ නිවසට සහභාගී වෙන හැම දෙනෙක්ම ඒ ගෙදර තමන්ගේ ගෙදර වගේ කියලා හිතලා ඒ දානය පූජා කරනවා. ඉතින් ගෙදරක එක්කෙනෙක් දෙන්නේ හිටියත් දානෙට සහභාගී වෙන හැම දෙනාටම ඒ දාණයට තමන් කරන පින්කමක් වගේම කියලා හිතලා අනුමෝදන් වෙන්න පුළුවන්, සහභාගී වෙන්න පුළුවන්. ඒ අනිසංස එහෙමම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සියලුම කාරණා කරන අතරෙදි පින්තුණි දානමේ පින්කමක් තුලින් අපට ලැබෙන ප්‍රධානතම අනිසංසයක් තමයි බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙනවා. පින්කම් අතරින් දානමේ පින්කම ප්‍රධාන පින්කමක් වෙන්නේ පින්තුණි. පරිත්‍යාග කරන කෙනාට තමයි අනිත් සියලුම දේවල් ලැබෙන්නේ. යම් කෙනෙක් දැඩි මසුරුයි නම්, ලෝභයි නම්, එයින් එහාට ඒ කෙනාට සද්ධර්මය ලැබෙන්නේ නැහැ. එනිසා සද්ධර්මය නැමැති දොර ඇරෙන ප්‍රධානතම තැන තමයි පරිත්‍යාගය කියන එක. අත්හැරීම කියන එක, දන් දීම කියන එක. ඒක අවංකව, නිර්ලෝභීව, මෛත්‍රී සහගතව සහ බුද්ධිමත්ව අපි කරන්න ඕන. එහෙම වුණොත් තමයි දන් දීම කරනකොට, පරිත්‍යාගය කරනකොටම තමන්ට ලැබෙනවා තවත් දෙයක්. ඒ මොකද්ද? ඒ තමයි කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. ධර්මයේ කියාදේ නැත්නම් අපට මුණ ගැහෙනවා. බුද්ධිමත් විදියට දන් දෙනවා නම්. හැබැයි හැමතැනම දන් දුන්නට එහෙම වෙන්නේ නැහැ. සමහර අය ඇතැම් විට වෙනත් කෙනෙකුට සෙල්ලම් කරන්න, විනෝද වෙන්න දෙයක් දුන්නොත් බීමක් එහෙම. ඒකෙන් කල්යාණ මිතුර ලැබෙන්නේ නැහැ. තමන් ඒ දෙන දේ බුද්ධිමත් විදියට පින් වැඩෙන විදියට දුන්නොතින් තමන්ට ලැබෙන ප්‍රධානතම දේ තමයි කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. අන්නේ කල්යාණ මිත්‍රයන්ගෙන් තමන්ට ධර්මය ලැබෙනවා. ධර්මය කියලා කියන්නේ ඇත්තටම පිනතුණි අපේ ජීවිතයේහි නියම ස්වභාවය පැහැදිලි කරන ලෝක යථාර්ථය. ඇත්තටම අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන එක තමයි ධර්මය කියලා කියන්නේ. වෙනත් විදියකින් කියනවා නම් අපට කිසියම් විදියක මානසික චිත්ත පීඩාවක් තියෙනවා නම් ඒ චිත්ත පීඩා වලින් දුර වෙලා නියම මානසික සුවයක් ලබා ගන්න ක්‍රමය තමයි ධර්මය කියලා විස්තර කරන්නේ. තෙන් පිනතුණි ධර්ම මාර්ගයේහි පළවෙනි අංගයක් තමයි මෙන්න මේ වගේ දාන ආදී පින්දාම් කිරීම. අපි නිතර පරිත්‍යාගශීලී වෙනකොට තමන් කළා වූ ඒ පරිත්‍යාගයන් ගැන හිතනකොට ලොකු සතුටක් තමන්ට ඇති වෙනවා. ඒක තමන්ගේ ගෙදර ළඟම ඥාතිවරයෙකුට දෙයක් දෙනවා වගේ නෙවෙයි. දැන් ඔබට ඔබගේ දරුව වෙනුවෙන්, පුතා වෙනුවෙන් හැතැම්මිට සපත්තු කෝට්ටම් 100ක් විතර අරන් දීලා ඇති මේ වෙනිටනේ. හැබැයි බලන්න එක සපත්තු කෝට්ටමක් වෙන දරුවෙකුට අරන් දෙන්න බලන්න. අරක වෙනස බලන්න. තමන්ගේ දරුවට අරන් දෙනවා වගේ එක ලේසි නෑ. නමුත් අර පිටස්තර කෙනෙකුට අරන් දුන්නාම ඒක තමන්ගේ ජීවිත කාලෙම මතකේ තියෙනවා. තමන්ටත් මතකේ තියෙනවා, ඒ අරන් දීපු ළමයටත් මතකේ තියෙනවා. අපේ දරුවට සපත්තු කොට්ටන් 100 නේ 500ක් අරන් දුන්නත් එයාට ගාණක් කරන්නේ. නමුත් පිට දරුවෙකුට දෙයක් අරන් දුන්නාම තියෙන වෙනස ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දරුවට ඕන වෙලාවක දෙයක් වියදම් කරන්න අපි සූදානම්. නමුත් පිටත් දරුවෙකුට වියදම් කරනකොට දෙතුන් වතාවක් හිතනවා. හිතලා තමයි ඇතැමිට අඩුම ගාණයක් තමයි අරන් දෙන්නේ සමහරට. පින්තුණි අන්න ඒ ලොකු සටනක් අභ්‍යන්තරයෙන් කළා තමයි මේ පින්කම කරන්නේ. අන්නේ පින්කම ලේසි දෙයක් නෙවෙයි. ඒකේ අනිසංසත් වැඩි වගේ. ඉතින් ඔබටත් ඔබේ ජීවිතය ගැන කරව පරිත්‍යාගයන් සීපත් කරගන්න පුළුවන්. සාසන වෙනුවෙන් විශේෂයෙන් ආනන්ද මහත්මයා විහාරස්ථානයේ වෙනුවෙන් විතරක් නෙවෙයි පොදුවේ සංඝයා වෙනුවෙන් විශාල පරිත්‍යාගයන් කළා තියෙනවා. ඉතින් මේ සීපත් කරන හැම මොහොතකම තමන්ට ලොකු මානසික සතුටක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකෙන් ලැබෙන ප්‍රධානතම දේ තමයි හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙනවා, ධර්මය තමන්ට ලැබෙනවා. ඉතින් ඔබ ශ්‍රවණය කරන ධර්මයට ඔබ කරන පරිත්‍යාගයන් බෙහෙවීම හේතු වෙනවා. විශේෂයෙන්ම පින්නතුණි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලබන අපි ප්‍රධානතම දේ තමයි අපේ සිතට, අපේ ජීවිතයට මේ මොහොතේ වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න එක. දැන් උදාහරණයක් හැටියට කිව්වොතින් ආනන්ද මහත්මයාට තමන්ගේ මෑණියන් ගැන සිහි කරනකොට දැන් මේ අවස්ථාවේදී මොකද මතක් වෙන්නේ? සාමාන්‍යයෙන් මතක් වෙන්නේ අම්මා කරපු උදව් ටිකනේ. අම්මා ජීවත් ඉන්න කාලේ කරපු දේවල් ටික දැන් මේ වෙලාවේ මතකයි. අම්මා කරපු හොඳ දේවල් හිතලා තමන්ට සතුට වෙන්න පුළුවන්. හැබැයි අපි මේ අතීත සිද්ධියත් සිහිපත් කරනකොට අපේ හිතේ වර්තමාන ස්වභාවය මොකද්ද? දැන් අම්මා පොඩි කාලේ තමන්ට උදව් කරපු විදිය, ඉස්කෝලේ යන උදව් කරපු විදිය, අම්මා දීපු අවවාද මේව ගැන හිතනකොට අපට අතීත සිද්ධිය ගැන මොකද හිතෙන්නේ? දැන් මේ මොහොතේ සිදුවෙන දෙයක් වගේ ඒ සිද්ධිය මැවිලා පේනවා. හැබැයි මැවිලා පෙනුනට දැන් ඒ කිසිම දෙයක් සජීවීව ලෝකේ නැහැ. ඒ පොඩි කාලේ අඳපු ඇඳුම මොනවත් අද දැන් නැහැ. ඒ දීපු කිරි ආහාර පාන ආදී දැන් මොකුත් ලෝකේ නැහැ. ඒ විතරක් නෙවෙයි දැන් අම්මවත් අම්මගේ ශරීරවත් මේ මොහොතේ ලෝකේ නැහැ ඇත්තෙම. නමුත් ඒක සිහි කරනකොටම අපට මොකද ස්වභාවය? අපට හිතෙන්නේ සම්පූර්ණයම දැන් සිහි කරන්නේ ඒ සැබෑ සිද්ධියයි කියලා. එතකොට ඇත්තටම දැන් මේ මොහොතේ අපි මොකද කරන්නේ? මේ මොහොතේ අපට ඇත්තටම මොකක්ද දැන් මේ වෙන්නේ? අපට වෙන්නේ අපේ අතීත සිද්ධියම ඒ මතකය නැවත අලුත් කරන එක වෙන්නේ. අපේ හිතම අපි සිහිපත් කිරීම තමයි, අපේ මයින්ඩ් එකම රීඩ් කිරීම තමයි අපි මේ දැන් වෙන්නේ. එතකොට අර අම්මා ගැන හිතලා අපට සාමාන්‍ය ලෝකේ හිතන විදියට හිතන සතුට වෙන පුළුවන්. හැබැයි සතුට වෙනකොට අනිත් පැත්තෙන් දුක් වෙන්නත් වෙනවා. අම්මා කරපු උදව් ගැන හිතනකොට සතුට වෙන වගේම අනේ අම්මා දැන් අපේ අතරේ නැහැ කියලා හිතුවොත් ඒ වගේම කඳුළුත් වෙන වැස්සයකට දන්නේම නැහැ. ඒ දෙකම වෙන්නේ කොහොමද? ඒ දෙකම වෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච සිද්ධිය. අපට හිතෙන්නේ දැන් එහෙම තියේ කියලා. දැන් තමන්ගේ දරුව ගැන හිතන්න බලන්න. දරුව ගැන හිතනකොටම දරුව ගැන තමන්ට පේන්නේ පොතක් අරගෙන පුතා මේසෙ ළඟ ඉඳගෙන පාඩම් කරනවා වගේ මොකක් හරි ලියනවා වගේ පේන්නේ නේ. ඇත්තටම මේ මොහොතේ දරුව පොතක ලියන්නේ නැහැ. දැන් මේ මොහොතේ සෙල්ලම් කරනවා ඇති, නැත්තම් නානවා ඇති, ඇතැම් විට නැත්තම් පාරක වෙන්නේ නැති. නමුත් දැන් අපට මේ මොහොතේ මතක් වෙන්නේ ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච සිද්ධිය. එතකොට මෙන්න මේ ස්වභාවය තමයි අපේ මනසේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ. මෙන්න මේ සිද්ධිය තුළ තමයි සසර යන්නේ අපි. මෙන්න මේ සිද්ධිය තුළ තමයි අපි සැප දුක් විඳින්නේ. අපි යමක් හිතනකොට ඒ හිතන දේ බාහිර ලෝකේ තියෙනවා කියලා හිතුවොත් ඒ හිතනකොටම බාහිර රූපයක නැත්නම් බාහිර පුද්ගලයෙක් මත අපේ සිත ඒ වෙලාවේ බැසගෙන තියෙනවා. දැන් අම්මා ගැන දරුව ගැන සීකන එක විතරක් නෙවෙයි ඇත්තම පිනතුනි. එතකොට ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් අම්මගේ අතීත සිද්ධියක් දැන් මේ හාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්න එක දැන් මේව පේන එක ඇත්ත දෙයක් කියලා නේ. එහෙම නේද කල්පනා යන්නේ ඔබට නේ? ඇත්තටම පිනතුනි. ඒ අම්මා ගැන සිහි කරන සිතුවිල්ලයි ඔබ දැන් මං ගැන බලන් ඉන්න එකයි දෙකම සමානයි. ඒ සමානයි කියලා කියන්නේ අර අම්මා ගැන දැන් ඔබ සිහි කරන අතීත සිද්ධියක් වගේම තමයි. අම්මා ගැන ඔබ දැන් සිහි කරන්නේ නියම සිද්ධිය නෙවෙයි, ඔබගේ මනසම සිහි කරන වගේම තමයි. මේ මොහොතේ ඔබ මා දිහා බලාගෙන ඉන්නකොට ඔබේ දැන් වර්තමානයේ මගේ රූපේ නෙවෙයි ඔබට පේන්නේ. ඔබ ඇසින්ගත්තු එක වර්ණ රූපේ නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච සංඥා වේදනා කියන මානසික ස්වභාවයන් පිළිබඳව නැවත මනසින් සිහි කළා දෙවනි වතාවට සිහිපත් කරන එක තමයි දැන් මේ ඔබට දැනෙන්නේ. මේ පේන රූපයත් මගෙන් කටෙන් පිට වෙන වචන වලින් ඔබ තේරුම් ගන්න එකත් දෙකම ඔබ අතීතයේ අත්දැකීමක් විදිහට තමයි සිහි කරන්නේ මනස. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ මෙන්න මේකයි. මුළු ලෝකෙම තියෙන දර්ශන වලින් වෙනස් දර්ශනයක් වෙන්නේ මෙන්න මේකයි බුදුදහම. මෙන්න මේ දර්ශනීය සිහි කළොත් විතරයි අපට දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් අපි ඇසට රූපයක් දකිනකොටම මේ රූපය බාහිරයේ තියෙන්නේ කියලා හිතුවටින් හිතනවත් එක්කම මේ රූපය තුළ එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා, නැත්නම් උපේක්ෂාටපත් වෙනවා. ඒ තුනම වන්නේ අවිද්‍යාව මත. ඒ තුනම ඒ අවිද්‍යාවෙන් ඉන්න මොහත ගැන බුදුහාඳුර ලස්සන උපමාවක් කියනවා. මොකද්ද උපමාව? යම්කිසි කෙනෙක් මෙන්න මේ වගේ නොදැනීම මත අවිද්‍යාව පාදකව ඇසෙන් රූප දකිනවා නම්, කනෙන් ශබ්ද අහනවා නම්, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා නම්, මේ ඉන්ද්‍රිය හය මොන හෝ අවධානයක් අත්දැකීමක් ලබනවා නම්, ඒ ලබන මොහොතේ අපේ හිතේ ස්වභාවය ගැන බුදුහාඳුර කියනවා උදාහරණකින්. එක ටිකක් බරපතල උදාහරණයක් හැබැයි කම්පා වෙන්න එපා. එක්තරා හරකෙක් ඉන්නවා. ඒ හරකා පන පිටින් ඒ හරකගේ හැම සම්පූර්ණම ගලවනවා. පිටින් තියෙන හැම ගලවනවා. ගලවලා ඒ හරක අතාරිනවා. අතාරියට පස්සේ මොකද්ද මේ හරක කකුට ඇවිල්ලා කොටනවා. ඊට පස්සේ ගහකට හේතු වුණොත් ගහේ ඉන්න සත්තු ඇවිල්ලා කොටනවා. බිම ඉඳගත්තුත් කූඹි මේව කරනවා, වතුරට බැස්සොත් මාළු කනවා. හැම තැනම මේ සතා දුකටපත් වෙනවා. පින්නතුනි මේ උදාහරණය බුදුහාමර දේශනා කරේ මොකටද? අපිත් අවිද්‍යා සහගතව මෙන්න මේ අපේ හිතට අපේ ජීවිතයට යථාර්ථ විදියට මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැතුව අවිද්‍යා සහගතව මෝහයෙන් ඇසෙන් රූප බැලුවත් කනෙන් සම් දැහුවත් ඒ හැම මොහොතකම අපේ හිතරෙන පීඩාවත් අර හම ගලෝපු හරකටෙන පීඩාව වගේ කියන. ඔබ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා නම් මෙන්න විශ්වාස කරන්න ඕන දේ. ඔබ මේ අවිද්‍යාවෙන් යුක්තව සංගීත සම්දර්ශනයක් අහමින් හිටියත්, නාට්‍යයක් බලමින් හිටියත්, විනෝද ගමනක් යමින් හිටියත්, බැනුම් ඇහුවත්, මධ්‍යස්ථව හිටියත්, උපේක්ෂාවෙන් හිටියත්, ඒ හැම තැනකම අපේ මනසේ ස්වභාවය මේක, මේ මානසික පීඩාව අපි බිඳින්මින් ඉන්නේ කියලා. පින්නතුනි මෙන්න මේ දුකෙන් නිදහස් වෙන තමයි ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. ඉතින් මෙන්න මේකෙන් තමයි ඇත්තටම අපට එන මානසික දුක් පීඩා ටිකෙන් නිදහස් වෙන මාර්ගය කියලා පෙන්වුවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය මේක නුවණින් තේරුම් ගත්තා විතරක් නෙවෙයි සමහර අය සසර හුඟක් පින් කළා ආපු අය ප්‍රඥාව දිනු කරපු අය කිව්ව ගම මත මිච රජසය පත්තරලා ඔටොන්න මාලිගාව රාජධානි සියල්ලක් මත්තරලා පෙලක් අය පැවිදුණේ ඒ මොහොතේම. ඇයි මේ අපි විඳින දුක මේ වගේ දෙයක් නම් තව දුරටත් මේ දුක අපි විඳින්න ඕනද කියලා. නමුත් සමහර අය තමන්ගේ යුතුයකම් කරමින් දරුවන් පෝෂණය කරමින් ගෙදර ඉඳගෙනම මේ දර්ශනය ඇති කරගත්තා. පින්නතුනි මෙන්න මේ දර්ශනය අපට ඇති කරගන්න පුළුවන් නම් ඒ ඇති කරගත්තට පස්සේ අපි බාහිර රූපයන් බලනකොටම රූපේ දිහා බලන වගේම ඒකෙන් අවධානයක් අත්දැකීමක් ලබන වගේම ඒ මොහොතේම තමන්ගේ අභ්‍යන්තර පැත්ත බලන්න. තමන් දන්නවා බාහිර රූපයේ තුලින් සැපයක් හෝ දුකක් තමන්ට එන්නේ නැහැ කියන එක. දැන් අපි හිතන්නේ මේ ගේදොර පුද්ගලයන් ලස්සනට හිටියොත් මට හොඳයි. මට සතුටුයි. මේව පොඩ්ඩක් හරි වෙනස් වුණොත් මට දුකයි කියලා අපි හිතන් ඉන්නේ. නමුත් පින්නතුනි මේ බාහිර තියෙන දේවල් වලින් නෙවෙයි අපට සැප හෝ දුක එන්නේ. ඒ දේවල් දකිනකොට අහනකොට අපේ හිතෙන් අපේ මනසේ තියෙන ස්වභාවය අනුව තමයි අපි සැප හෝ දුක කියනක ගොඩනගාගන්නේ. දැන් මෙතන ආනන්ද මහත්තයාගේ අම්මා හිටියනම් ආනන්ද මහත්තයාව පේනකොට අම්මට මොකද මතක් වෙන්නේ? ඔව් මතක් වෙන්නේ පොඩි කාලේ නෙවෙයි. මව කුසේ පිළිසඳ ගත්තා කියලා දැනගත්තු මොහොතින් ඉඳන් සිද්දිරි කොක්කොම මතකයි අම්මට. එතකොට ආනන්ද මහත්තයාගේ අයියා ආනන්ද මහත්තයා දිහා බැලුවම කොහොමද පේන්නේ? ඒ තමන් ඔබ මුණ ගැහිච්ච කාලේ ඉඳන් ඒ අත්දැකීම් ටික තමයි මතක් වෙන්නේ. දෙහිණින ඕනට ආනන්ද මහත්තයා දැක්කම මොකද මතක් වෙන්නේ? ආනන්ද මහත්තයාව හඳුනාගත්තු දවසේ ඉඳලා අත්දැකීම් ටික තමයි මතක තියෙන්නේ. වෙනත් ඥාතීන්ටත් ඒ තමන්ගේ අත්දැකීම් ටික අනුව තමයි මතක. අපට හාමුදුරුව හැටියට අපටත් මේ අවුරුදු 4ක මහක අත්දැකීම් තමයි අපට තියෙන්නේ. එතකොට දැන් ඔබතුමාගේ නම් නියම අත්දැකීම හෝ සැප හෝ දුක එන්නේ අර අම්මටත් සමාන වෙන්න ඕන, නෝනටත් සමාන වෙන්න ඕන, අයියටත් සමාන වෙන්න ඕන, අපටත් සමාන වෙන්න ඕන. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා පුද්ගලයේ දකිනකොට සැපයක් හෝ දුකක් එන්නේ බාහිර පුද්ගලයාගෙන් එන එකක් නෙවෙයි. ඒ පිළිබඳව අපි හිතන අපේ අත්දැකීමේ ස්වභාවයට අනුව තමයි අපට අත්දැකීම එන්නේ. පින්නතුනි මෙන්න මේක තේරුම් ගත්තොත් අපි සම්පූර්ණයෙන්ම ඇතුළේ පැත්තට හැරෙනවා, අභ්‍යන්තරයට හැරෙනවා. තමන් දුකෙන් නිදහස් වෙන කැමති නම් නියම මානසික සුවයක් කරා යන්නම් මෙන්න මෙවැනි දර්ශනයක් ලෝකේ තියෙනවා කියන එක තමන් තේරුම් ගන්නවා. ඒ විතරක් නෙවෙයි තමන් දන්නවා තමන් මේ ලෝකේ මේ කාලේ ඉපදිලා තියෙන්නේ මෙන්න මේ දර්ශනය තේරුම් ගන්න කියලා. පින්නතුනි ලෝකේ රටක නායකයෙක් වුණා නැත්තම් ලෝකේ මහා විද්‍යාඥයෙක් වුණත් ස්ටීවන් හෝකින්, ස්ටීව් ජොබ්ස් වැනි මහා විද්‍යාඥයන් හිටියේ මහා පරේෂකයන් නැත්තම් අලුතෙන් ඩිවයිසස් හොයාගත්තු ස්ටීව් ජොබ්ස් වැනි අය හිටියා. ඒ කිසිම කෙනෙකුට පින්නතනේ මේ යථාර්ථය කරා පසක් වෙන්න බැරි වුණා, සමීප වෙන්න බැරි වුණා. නමුත් ඒ සියල්ලටම වඩා බුද්ධ ශ්‍රාවකයන් වෙච්ච අපි බුදුරජාණන් වහන්සේගේ දහම අහන්නට පින තියෙන අපේ හුඟක් වාසනාවන්තයි. එනිසා පින්නතුනි මේ හැම පින්කමකින්ම දානමේ පින්කම් කරලා, යුතුයකම් කරලා, ස්වාමීන් වහන්සේට උදව් කරලා මේ හැම දෙයකින්ම අපි ලබන ප්‍රයෝජනේ තමයි මෙන්න මේ ලෝකේ වටිනා දර්ශනයක් අපි ළඟ තියෙනවා. මේ දර්ශනේ අපේ ජීවිත තුලින්ම අපි ඉස්මතු කරගන්නට ඕන. ඒ විතරක් නෙමෙයි අපි ඉක්මනට දුකෙන් නිදහස් වෙන්න ඕන. අපි පින්නතුනි හරියට අපේ ජීවිත කියලා කියන්නේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ලස්සන උපමාවක් කියනවා. මොකද උපමාව? අපි රේල් පාරට බෙල්ල තියාගෙන කෝච්චිය යනකම් බලන් ඉන්නවා කියලා. රේල් පාරට බෙල්ල තියාගෙන කෝච්චිය යනකම් බලන් ඉන්නවා කියලා. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ පින්නතුනි අපේ අනාගතේ එන තියෙන දුක් ටික එනකම් බලාගෙන මේ ඉන්නේ. අපි මේ දර්ශනේ හිටියොත් අපේ ළඟම ඥාතියන් මේ යනකොට අඬන්න අපට සිද්ධ වෙනවා. අපේ ළඟම ඥාතියන් වෙන් වෙලා ඈතට යනකොට ඒ දුක් ටික අපි ළඟ තුරුල් කරගෙන ඉන්නේ. අපි වයසට යනකොට ඒ වගේම අනාගතේ අපි ලෙඩ වෙනවා හැම දිනෙකම. කොයි වෙලේ වෛද්‍ය රිපෝට් එකේ දන්නේ නැහැ. අහවල් ලෙඩේ තියෙයි කියලා. ඒ වෙනකොට දුක් වෙන්න ඒ දුක තුරුළු කරගෙන තමයි අපි ඉන්නේ අර රේල් පාරට රේල් පීලට බෙල්ල තියාගෙන ඉන්න කෙනා වගේ. ඒ නිසා බුදුහාඳුරන්ගේ දහම කියලා කියන්නේ අන්න ඒ රේල් පීලෙන් අපව ඉවත් කරන එක. ඒ නිසා ඒ සඳහා හුඟක් ඉගෙන ගන්න විතරක් බෑ. පොතේ පාතේ හුඟක් සල්ලි තිබ්බට විතරක් බෑ. හුඟක් යාළුවෝ හිටියට රූපයට රූපය හුඟක් ලස්සනට උනාට විතරක් බෑ. ඒවත් අපි කන්න ගමන්න ගමන් පිනතුනේ මෙන්න මේ දර්ශනයක් දුකෙන් නිදහසන දර්ශනයක් බුදුරජාණන් වහන්සේ අපට දීලා තියෙනවා. මෙන්න මේක හැකීක්මනින් අපේ ජීවිතය යථාර්ථය බවටපත් කරගන්නට ඕන. එහෙම නැතුනොත් අනාගතයේ දුක් විඳින කරුණු රසක් අතේ තියාගෙන තමයි අපි මේ ඉන්නේ. ඒ නිසා මේ දුක් වලින් නිදහස් වෙන තමයි ඒ මාර්ගය පෙන්වා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ සාරසංකේ කල්පලක්ෂය ඇක්සිස් මස්ලිය දන් දීලා සුවිශාල පරිත්‍යාගයක් කළේ. එනිසා පින්වත්නි අපට අන්තිම මොහොතේ රැකවරණිට ඉන්නේ අපේ දරුව නෙවෙයි, අපේ ගෙදර නෙවෙයි, අපේ වාහනය නෙවෙයි, ඒ විතරක් නෙවෙයි අපේ ශරීරයවත් නෙවෙයි. අපට අන්තිම මොහොතේ රැකවරණයට ආරක්ෂාවට පිලිසරණට ඉන්නේ මෙන්න මේ ධර්මයෙන් අපි යම්කිසි රැකවරණයක් සලසාගෙන ඒ ධර්මයෙන් අපේ මනස පෝෂණය කරගෙන ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, හිතට අරමුණක් එනකොටම ඒ අරමුණ පෙරපස නොවේ ඒ මොහොතේ හටගන්න අත්දැකීමක් නේද? ඒක හටගෙන එතනම නිරුද්ධ වෙන අත්දැකීමක් නේද කියලා නුවණින් දැක්කොත් විතරයි පිනතුනේ අපට දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. එනිසා මෙවැනි වටිනා දර්ශනයක් අපේ උපතින්ම ලබාගත්ත පිනතුනේ. ඒ දර්ශනයෙන් අපි ප්‍රතිඵල නොගෙන අපි මේ ගියෝතින් පිනතුනේ අපිට වඩා ලෝකේ අවාසනාවන්ත කවුරුවත් නැහැ. ඒ නිසා අපි එදිනෙදා පින්කම් කරන්න ඕන. අපේ ආගම දහම වෙනුවෙන් අපි සේවය කරන්න ඕන, අපේ ජාතිය වෙනුවෙන් අපි වැඩ කරන්න ඕන. ඒ සියල්ලක්ම කරන අතරේදී තමන්ට පින්නතුනි තමන් විතරයි අවසානයට රැකවරණට ඉන්නේ, තමන්ගේ හිත විතරයි. අනේ සඳහා හොඳ ශක්තිමත් කුසල කාමී හිතක් අපි ඇති කරගන්නට ඕන. ඉතින් මෙවැනි පින්කම් කරලා අපි ලබන සියලුම ශක්තියින් නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, කල්යාණ මිත්‍රාශ්‍රය මේ සියලුම දේවල් පින්නතුනි යොමු කරන්න ඕනේ මෙන්න මේ ධර්මයේ අහන්නටත්, ඒ ධර්මයේ අප්‍රමාදීව අපේ ජීවිත තුලින් ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලබා ගන්නටත්. ඉතින් මේ රැස්වෙච්ච හැම දිනෙකම වගේ බොහොම වාසනාවන්ත අය පින්වන්ත අම්මල තාත්තල ලබලා ලෝකෙ ඉහළම විශ්වවිද්‍යාලවල කියලා හොඳ අධ්‍යාපනයක් ලබලා හොඳ රටවල ඉන්න හොඳ ප්‍රදේශවල වාසය කරන බොහොම පින්වත් අය. ඉතින් ඔබේ ගැන හුඟක් සතුටු වෙන්න. ඒ පින්වත්කම තව තවත් වැඩි දියුණු කරගන්න දිනෙන් දින මේ ලබාගත් ආ වූ ඊටාම දුර්ලභ මනුසාත්ම භාවය, අතිශය දුර්ලභ බුද්ධෝත්පාද කාලය මොහොතක්වත් අපතේ හරින්න එපා. හැම මොහොතක්ම ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න, හැම මොහොතක්ම තමන්ගේ හිතට එන ලෝභය, ද්වේෂය, මෝහය දුර වෙන විදිය දර්ශනයක් නිතරම ඇති කරගන්න. හැම මොහොතෙම හිතේ බලවත් සතුටෙන් ඉන්න. අනිත්‍යයට පුළුවන් තරම් උදව් කරමින් මෛත්‍රී සාගතව තමන්ගේ මානසික සතුට මේ මොහොතේම ලබා ගන්න. ඒ සතුට අනාගතයේ ලබන එකක් නෙවෙයි. අනාගතයේ අපි සතුට ලබන්න කියලා හිතුවොත් ඉතින් නාකි වෙලා තමයි සතුට ලබන්නේ. පින්නතුන සතුට ලබන තියෙන්නේ මේ මොහොතේම තමයි. අවබෝධය ලබාගත්තු මුල්ම මොහොතේ තමයි ඒ සතුට අපි ලැබීම ආරම්භ කරන්න ඕන. ඉතින් ඒ සඳහා අද කළා වූ මේ පින්කම ඔබ හැම දිනාටම ශක්තියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අද මේ පින්කම සිදු කළේ මේත මාස 3කට කලින් මිය ගිය ආදරණීය මෑණියන් ඒ විජේසිංහ මාතාව සිහිපත් කරලා. ඉතින් ආදරණීය අම්ම කෙනෙක් විදියට ඒ පියා නැති වුණාට පස්සේ වසර 60කට ආසන්න කාලයක් තමන්ගේ දරුවන් ටික බලාගෙන දරුවන් මේ ලෝකයේ ඉහළම තනතුරු වලට යවන්නට මහත් වූ ශක්තියක් දුන්නු. කිරෙන් දහදියෙන් පෝෂණය කරපු ඒ ආදරණීය මෑණියන් විජේසිංහ මහතා, පලිඟු මැණිකේ විජේසිංහ මහතාව මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ ආදරණීය පියතුමා මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ආදරණීය වැඩිමහල් සහෝදරයතුළු. මේගේ යන්තා ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ හැම දිනෙකම සිහිපත් කරන්න. ආනන්ද මහත්තයගේ ඥාතින් වගේම මේ සහභාගී වෙච්ච ඔබ හැම දිනෙකම කල්පනා කරන්න. ඔබ නැමිනිය ගිහිපු ආච්චිල සීයලා ඇති, සමහරට අම්මලා තාත්තලා ඇති, නැන්දලා මාමලා. ඒ හැම දිනෙකමත් මේ විශ්වයේ කොතන හෝ තැනක සිටිත්නම් පින් අනුමෝදන් වෙන අපේක්ෂාවෙන් ඒ සියලුම දෙනා මේ පින තමන් විසින් සිදු කළ ආපින්කමක්සේ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන පැතුමින් අපි මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හරස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. හොඳයි, පෑන් වඩන භාජනයත් ගමු අපි. හොඳයි, ඒ පලිඟු මැණිකේ විජේසිංහ මාතාව සිහිපත් කරලා අපි ගාථාවක් කියලා නැවත අපි පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාති ගාථාව කියන්න. යතාවාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒව මේව ඊතෝ දින්නම් ප්‍රේතානං උපකප්පති. උන්න මේ උදකං වට්ටං යතානින්නම් පවත්තති. ඒව මේව ඊතෝ දින්නම් ප්‍රේතානං උපකප්පති. දැපිනුතුනි, අපි මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මිය දෘෂ්ටික පින් කැමති දෙවියනොත් මේ පින් අනුමෝදන් විශේෂයෙන් ඒ දේහිනී නෝනගේ ශ්‍රී ලංකාවේ සිටින ආදරණීය දෙමව්පියෝ දෙපළ ඇතුළු ඒ සියලුම ඥාතීහුත්, ඒ වගේම පින්නතුන් මේ පින්කමට සහභාගී වෙච්ච පින්නතුන්ගේ දරුවන්, ඥාතීන්, අම්මලා තාත්තලා ඇතුළු ඒ ජීවත් වෙන හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදයේ සැලසේවා. විශේෂයෙන් ගරුතර නායක ස්වාමින්දිරන් වහන්සේ, ප්‍රධාන පූජනීය ස්වාමින් වහන්සේලාටත් දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදයක් සැලසේවා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. ආනන්ද මහත්මයා, දේහිනී නෝනා, ආදරණීය සහෝදර සහෝදරියන් ඥාතීන් හැම දිනෙකම සතුටට පත්වන්න අද දින බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් මහා සපිරිකර සංඝරත්න දක්ෂිණාවකට ඔබ හැම දිනාටම සහභාගී වෙන ලැබුණා කියලා දානීය පූජා කළේ එදා සැරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා වෙනුවෙන්ය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අප මේ දානේ පූජා කළේ අපේ දෑතින්ම කියලා ඔබ හැම දිනෙකම බොහොමත්ම සතුටට පත්වන්න. ඉතින් එහෙම කල්පනා කරන ගමන් මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් ඥානිසංසයෙන් පිනතුන හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. ජීවත්වන කාලයේහි වඩවඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කමත් ඔබ හැම දිනාටම ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිතත් වාසනාවන්තව, සසර ජීවිත සුවපත්ව, ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස්ස නිච්ඡං වන්දහා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සංඝ සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිඤ්ඤතු